අපි විශාල අභියෝගවලට මූණ පාන්න සිද්ධ වෙනවා එන වසර කීපය තුළ. දැන් බලන්න අවුරුදු දෙකක් කල්තියෙද්දි චන්දිර ගියයි. ඒ වෙලාවේ උපකල්පනය කරා එතන අවුරුදු 6යි අතන අවුරුදු 2යි එක වුණාම අපේ ව්‍යවස්ථාව අනුව අවුරුදු 8ක් දිගටම රට ස්ථාවරභාවය තියාගෙන යන්න පුළුවන් වෙයි. ඒ නිසා තමුන්නාන්සලාටත් මේ ජාතික ආණ්ඩුව තුලින් අපේ අන්‍යෝන්‍ය සම්බන්ධය අවශ්‍ය වෙනවා. මේ එන ආර්ථික අර්බුදවලට මූණ දෙන්න. එහෙම එකඟත්වයක් නැත්නම් සම්බන්ධයක් නැත්නම් සහයෝගයක් නැත්නම් බොහොම අමාරු වෙනවා අපිට ඉදිරි අනාගත අභියෝගවලට දේශීය සහ ජාත්‍යන්තර අභියෝගවලට මූණ දෙන්න.